بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් කාෆ් හා رحمة ربك عبده زكريا إذ نادى ربه نداء خفيا قال رب إني وهن العظم مني واشتعل الرأس شيبا ولم أكن بدعائك رب شقيا وإني خفت الموالي من ورائي وكانت امرأتي عاقرا فهب لي من لدنك وليا يرثني ويرث من آل يعقوب واجعله رب رضيا قاف هايا عين صاد نبغي පරමාධිපති ඔහුගේ ගැත්තා වූ සකරියාට දැක් වූ දයාව සම්බන්ධ ප්‍රකාශ කිරීමකින් මෙය ඔහු තම පරමාධිපතිට සිහින් හඬින් ආයාචනා කළ අවස්ථාවේදී මාගේ පරමාධිපති ආනනි සැබවින්ම මාගේ ඇටකටුද දුර්වල වී ඇත මාගේ හිසද වයස නිසා පැසී දිලිසෙයි තවද මාගේ පරමාධිපති ආනනි ඔබට මා කළ මාගේ ප්‍රාර්ථනාවලින් මම ආශිර්වාද නොලද්දෙක් නොවෙමි මගෙන් පසුව මගේ නෑදෑයින්ගේ දුෂ්ටකම් වලින් මම බිය වෙමි තවද මාගේ බිරිඳද වඳ ගැහණියකි මේ නිසා ඔබගේ සන්නිධානයෙන් මට උරුමකාරයෙකු දෙනු මැනවයි ඔහු කීය මාගෙන් උරුමකාරයෙකු වන්නා වූද යාකූබ්ගේ පරපුරින් උරුමකාරයෙකු වන්නා වූද පුතෙකු දෙනු මැනව තවද මාගේ පරමාධිපති ආනනි ඔහු යහපත් පුද්ගලයෙකු බවට පත් කරනු මැනවයි ඔහු කීය යා සකරියා ඉන්නා නුබෂිරුක බිගුලාමින් ඉස්මුහු යහ්යා ලම් නජඅල් ලහු මින් ඛබ්ලු සමියා قال رب أنى يكون لي غلام وكانت امرأتي عاقرا وقد بلغت من الكبر عتيا قال ربك هو علي هين وقد خلقتك من قبل ولم تك شيئا ඕ සකරියා අපි නුඹට ඔහුගේ නම යහ්යා වූ පුතෙකු පිළිබඳ සුභාරංචිය දෙන්නෙමු. මීට පෙර මෙනමින් කිසිවෙකු අපි නොමැවීමු යැයි ඔහුගේ පරමාධිපති පිළිතුරු දුන්නේය. මාගේ පරමාධිපති ආනනි මට කෙසේනම් පුතෙකු වන්නේද මාගේ බිරිඳ වදය මාද මහලු වියට පැමිණියෙන් දුබලයයි ඔහු එනම් සකරියා කීය එය එලිසයයි ඔහු එනම් අල්ලා කීවේය එය මට පහසු කාර්යකි මීට පෙරත් නුඹ කිසිම දෙයක් නොවියදීත් මම නුඹ මැව්වෙමි ඔහුගේ පරමාධිපති කීය قال رب اجعل لي آية قال آيتك ألا تكلم الناس 3 ليال سويا فخرج على قومه من المحراب فأوحى إليهم أن سبحوا بكرة وعشيا يا يحيى خذ الكتاب بقوة وآتيناه الحكم صبيا وحنانا من لدنا وزكاة وكان تقيا وبرا بوالديه ولم يكن جبارا عصيا وسلام عليه يوم ولد ويوم يموت ويوم يبعث حيا ماගේ පරමාධිපති ආනනි මට සංඥාවක් දෙන මැනවයි ඔහු එනම් සකරියා කිවේය නුඹගේ සංඥාව එක දිගට තුන් රැය නුඹ මිනිසුන්ට කතා නොකිරීමයයි ඔහු අල්ලාහ් කීය ඉන්පසුව ඔහු මෙහරාබේ නම් ආරක්ෂක ස්ථානයෙන් පිටවී ඔහුගේ ජනයා වෙත පැමිණියේය තවද නුඹලා උදේ සවස නුඹලාගේ පරමාධිපති සවිසුද්ධ කරනුයි ඔවුනට ඔහු ඉංගියෙන් කීවේය ඕ යහ්යා දේව ග්‍රන්ථයේ තරේ ග්‍රහණය කරවුයයි අල්ලාහ් කීවේය තවද අපි ඔහුට ළමා කාලයේදීම විනිශ්චය දුනිමු තවද අපෙන් දයානුකම්පාවද පවිත්‍රත්වයද දුනිමු තවද ඔහු බිය බැතිමතෙක් විය ඔහු සිය දෙමාපියන්ට යුතුයකම් ඉටු කරන්නෙක් විය තවද ඔහු අහංකාර කෙනෙක් හෝ අකීකරු කෙනෙක්ද නොවිය තවද ඔහු ඉපදුණු දින හා මිය ගිය දින හා මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනෙදීද ඔහු කෙරෙහි සාමය පවතී واذكر في الكتاب مريم إذ انتبذت من أهلها مكانا شرقيا فاتخذت من دونهم حجابا فأرسلنا إليها روحنا فتمثل لها بشرا سويا نبي محمد මේ ධර්ම ග්‍රන්ථයේ මරියම් ගැන ප්‍රකාශ කරව. ඇය තම ජනයාගෙන් වෙන්ව නැගෙනහිර තැනකට ගිය බවද. එවිට ඇය ඔවුන්ගෙන් වෙන්ව සිටීමට තිරයක් යොදාගත්තාය. පසුව ඇය වෙත අපේ රූහ් එනම් මලක්වරයා යැවිමු. එවිට ඔහු සම්පූර්ණ මිනිස් විසින් ඇයට ඉදිරියෙන් පිණි සිටියේය. قالت إني أعوذ بالرحمن منك إن كنت تقيا قال إنما أنا رسول ربك لأهب لك غلاما زكيا قالت أنى يكون لي غلام ولم يمسسني بشر ولم أك بغيا قال كذلك قال ربك هو علي هين ولنجعله آية للناس ورحمة منا وكان أمرا مقضيا فحملته فانتبذت به مكانا قصيا فأجاءها المخاض إلى جذع النخلة قالت يا ليتني مت قبل هذا وكنت نسيا منسيا සැබවින්ම මා නුඹගෙන් ආරක්ෂා වීම සඳහා අර්රහ්මාන් එනම් අපරිමිත දයාන්විතයා වූ අල්ලාහ්ගේ පිහිට පතමි. එහෙන් මට ලං නොවව්. නුඹ බිය බැතිමත් අයෙකු නම් යයි ඇය එනම් මරියම් කීවාය. සැබවින්ම මම නුඹගේ පරමාධිපතිගේ පණිවිඩකරුවෙක් වෙමි. නුඹට පිවිතුරු පුතෙකු ලබා දීමට එවනු ලැබුවෙමි. ඔහු එනම් මලක්වරයා කීය. මා බිරිඳෙකු බිහි කළ හැක්කේ කෙසේද? කිසිම පුරුෂයෙකු මා පහස ලබා නැත. තවද මම පතිවත නොරකින්නියක් නොෙමි. ඇය එනම් මරියම් කීවාය. එලෙසයයි. එය මට පහසු කාර්යයක් යයිද? ඔහු එනම් දරුවා මිනිසුනට සංඥාවක් වශයෙන්ද අපගෙන් වූ දයාලු භාවයක් වශයෙන්ද තවද එය තීරණය කරන ලද දෙයක් යයිද? නුඹගේ පරමාධිපති පවසන්නේ යයි. ඔහු එනම් මලක්වරයා කීවේය. පසුව ඇය එනම් මරියම් ඔහු පිළිසිඳ ගත්තාය. ඉන්පසුව ඇය ඔහු උසුලාගෙන ඈත වූ තැනකට පිටත්ව ගියාය. විලිරුදාව රට ඉදි කඳක් යටට ඇයගෙන ගියාය. අහෝ, මීට පෙර මා මිය ගියා නම්, තවද මා මතකයෙන් සම්පූර්ණයෙන් ගිලිහි ගියා නම් යයි ඇය එනම් මරියම් කීවාය. فناداها من تحتها ألا تحزني قد جعل ربك تحتك سريا وهزي إليك بجذع النخلة تساقط عليك رطبا جنيا فكلي واشربي وقري عينا فإما ترين من البشر أحدا فقولي إني نذرت للرحمن صوما فقولي إني نذرت للرحمن صوما فلن أكلم اليوم إنسيا نوب دوك نواو නුඹගේ පරමාධිපති නුඹ සිටින තැනට යටින් උල්පතක් ඇති කර ඇතැයි ඇය හිඳ සිටින තැනට යටින් මතු වූ මලක්වරයාගේ හඬ ඇයට අඬගා කීවේය. තවද නුඹේ ආහාරය සඳහා මේ ගසේ කඳ සොලවව්. එවිට නුඹට නැවුම් ඉදුණු රටෙහිදී වැටේවි. එවිට ඒවායින් කණු බොනු තවද දෑස සිසිල් කරගනු. මිනිසුන්ගෙන් කිසිවෙකු නුඹ දුටුවා නම් අර්රහ්මාන් එනම් අපරිමිත දයාන්විත වූ අල්ලාහ් වෙනුවෙන් නිහඬ උපවාසයේ යෙදීමට මම බාර වුනිමි. එනිසා මම අද කිසිම මිනිසෙකු සමග කතා නොකරමි කියනුයිද ඒ මහඬ ඇයට උපදෙස් දුන්නේය. فَأَتَتْ بِهِ قَوْمُهَا تَحْمِلُهُ قَالُوا يَا مَرْيَمُ لَقَدْ جِئْتِ شَيْئًا فَرِيًّا يا أخت هارون ما كان أبوك امرأ سوء وما كانت أمك بغيا فأشارت إليه قالوا كيف نكلم من كان في المهد صبيا قال إني عبد الله آتاني الكتاب وجعلني نبيا وجعلني مباركا أينما كنت وأوصاني بالصلاة والزكاة ما دمت حيا وبرا بوالدتي ولم يجعلني جبارا شقيا والسلام علي يوم ولدت ويوم أموت ويوم أبعث حيا ذلك عيسى بن مريم قول الحق الذي فيه يمترون අනතුරු ඇය ඔහු එනම් බිලින්දා ඇගේ ජනයා වෙත රැගෙන ආවාය. එවිට ඔහු ඕ මරියම් නුඹ බරපතල පාපයක් සිදු කළායයි කීහ. ඕ හාරුන්ගේ සහෝදරිය නුඹේ පියා දුෂ්ට මිනිසෙකු නොවීය. නුඹේ මවද පතිවත නොරකින ගැහැණියක නොවූවායයි ඔහු කීහ. එවිට ඇය එනම් මරියම් ඔහු එනම් බිලින්දා දෙසට අත දිගු කර සංඥාවක් කළාය. තොටිල්ලේ සිටින බිලිඳෙකු සමග අපි කෙසේනම් කතා කරමුදැයි ඔවුහු කීහ. එවිට සැබවින්ම මම අල්ලාහ්ගේ ගැත්තෙක් වෙමි. ඔහු මට ධර්ම ග්‍රන්ථය දුන්නේය. තවද මා නබිවරයෙකු ලෙස පත්කලියයි ඔහු එනම් බිලිඳා කීය. එසේම මා කොතැනක සිටියත් ඔහුගේ ආශිර්වාදය මට සලසා ඇත. තවද මා ජීවත්ව සිටින තාක්කල් සලාත් ඉටු කරන ලෙස හා ලකා දෙන ලෙස මට ඔහු නියම කළේය. තවද මාගේ මවට යුතුකම් ඉටු කරන ලෙසද ඔහු මට නියම කළේය. ඔහු මා උඩඟුකාරයෙකුද කාලකන්ණියෙකුද නොකළේය. තවද මා උපන් දිනද මා මරණයට පත්වන දිනද මා මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනද මා වෙත සාමය පවතිවායයි ඔහු කීවේය. එය මරියම්ගේ පුත් ඊසාය. ඒ ගැන ඔවුන් සැක කළ සත්‍ය වචනය මෙය. ما كان لله أن يتخذ من ولد سبحانه إذا قضى أمرا فإنما يقول له كن فيكون وإن الله ربي وربكم فاعبدوه هذا صراط مستقيم فاختلف الأحزاب من بينهم فويل للذين كفروا من مشهد يوم عظيم أسمع بهم وأبصر يوم يأتوننا لكن الظالمون اليوم في ضلال مبين පුතෙකු ගැනීමට අල්ලාහට අවශ්‍යතාවක් නැත. ඔහු සුවිසුද්ධය. ඔහු කිසියම් දෙයක් තීන්දුව කරන විට එයට වනු යයි පවසයි. විගසින්ම එය සිදුවන්නේය. සැබවින්ම අල්ලාහ මාගේ පරමාධිපති වේ. තවද නුඹලාගේද පරමාධිපති වේ. ඒ නිසා ඔහුටම ඉබාදත් එනම් නමස්කාර කරමු. ඍජු මාර්ගය මෙයයි ඊසා පවසා සිටියේය. මෙසේ තිබියදී නිකායිකයෝ ඔවුන් අතර ඊසා ගැන මතභේද ඇති කරගත්හ. මේ නිසා ප්‍රතික්ෂේප කළ අයට ඉමහත් වූ පරමාන්ත දින සිදුවන සිදුවීම් දැකීම දරුණු ව්‍යසනයකි. ඔවුන් අප වෙතට පැමිණෙන දින ඔවුන්ගේ ශ්‍රවණය හා දර්ශනය ඉතාමත් තියුණුය. නමුත් අද දින ඔවුහු සත්‍ය ශ්‍රවණය කරන්නේද දකින්නේද නැති නිසා අපරාධ කාරයෝ ප්‍රකට වරදෙහිය. وأنذرهم يوم الحسرة إذ قضي الأمر وهم في غفلة وهم لا يؤمنون إنا نحن نرث الأرض ومن عليها وإلينا يرجعون نبي محمد أون سلك اللق ندق ومند විශ්වාස නොකරමින්ද සිටින මෙම තත්වේදී දුක්බර දිනය ගැන ඔවුනට අවවාද කරනු. ඒ දින කරුණු විනිශ්චය කරනු ලබන විට දුක්වීම මිස ඔවුනට මගක් නැත. මහ පොළව සහ ඒ මත ඇති සියලු දෑ සැබවින්ම අපි උරුම කරගන්නෙමු. තවද ඔවුන් ආපසු ගෙන එනු ලබන්නේ අප වෙතමය. واذكر في الكتاب إبراهيم إنه كان صديقا نبيا إذ قال لأبيه يا أبت لم تعبد ما لا يسمع ولا يبصر ولا يغني عنك شيئا يا أبت إني قد جاءني من العلم ما لم يأتك فاتبعني أهدك صراطا سويا يا أبت لا تعبد الشيطان إن الشيطان كان للرحمن عصيا يا أبت إني أخاف أن يمسك عذاب من الرحمن فتكون للشيطان وليا مما دارما غرانتي ඉබ්‍රාහීම් ගැන ප්‍රකාශ කරා. සැබවින්ම ඔහු සත්‍යවන්තයෙක් හා නබිවරයෙක් විය. මාගේ පියාණනි, නොඅසන, නොදකින, තවද නුඹට කිසිම ප්‍රයෝජනයක් නැති දෑ නුඹ අදහන්නේ ඇයිදැයි ඔහුගේ පියාට ඉබ්‍රාහීම් කී අවස්ථාව සිහියට නගමු. මාගේ පියාණනි, නුවණින් නුඹට නොපෙමිණි දෑ නියත වශයෙන්ම මා වෙත පෙමිණ ඇත. එනිසා නුඹ මා අනුගමනය කරව. මම නුඹට ඍජු මාර්ගය පෙන්වා දෙමි. මාගේ පියාණනි, නුඹ ෂයිතන් නොඅදහනු. සැබවින්ම ෂයිතන් අර්-රහ්මාන් වූ අපරමිත දයාන්විත අල්ලාහට අකීකරුය. මාගේ පියාණනි, අර්-රහ්මාන්ගෙන් දඩුවමක් නුඹ හසු කරනු ඇතැයිද, එම නිසා නුඹ ෂයිතන්ගේ සහායකයෙකු වනු ඇතැයිද, සැබවින්ම මම බිය වෙමි. قال أراغب أنت عن آلهتي يا إبراهيم لئن لم تنته لأرجمنك واهجرني مليا قال سلام عليك سأستغفر لك ربي إنه كان بي حفيا وأعتزلكم وما تدعون من دون الله وأدعو ربي عسى ألا أكون بدعاء ربي شقيا ඕ ඉබ්‍රාහීම් නුඹ මාගේ දෙවිවරුන් පිළිකුල් කරන්නෙහිද නුඹ මේන් වැළකුණේ නැතිනම් සැබවින්ම මම නුඹට ගල්ගසා මරන්නෙමි එනිසා නුඹ මගෙන් සදහටම වෙන් වී යනුයි ඔහු එනම් ඉබ්‍රාහීම්ගේ පියා කීය ඔහු එනම් ඉබ්‍රාහීම් මෙසේ කීය නුඹට ශාන්තිය වේවා මම මාගේ පරමාධිපතිගෙන් නුඹට ක්ෂමාව ඉල්ලමි සැබවින්ම ඔහු මට කරුණාවන්තයෙකි තවද මම නුඹලා සියලු දෙනාමත් අල්ලා හැර නුඹලා අයදින දෙවියනුත් අතහරිමි මාගේ පරමාධිපතිට පමණක් මම අයදිමි මාගේ පරමාධිපතිට අයදීමෙන් මාගේ පරමාර්ථය ඉටු කර ගැනීමට අසමත් නොවනු ඇතැයි මම අපේක්ෂා කරමි ما اعتزلهم وما يعبدون من دون الله وهبنا له إسحاق ويعقوب وكلا جعلنا نبيا ووهبنا لهم من رحمتنا وجعلنا لهم لسان صدق عليا وهو أول جندة අල්ලා හැර ඔවුන් නැමදුම් කළ දෙයින්ද ඉවත් වූ කල්හි අපි ඔහුට ඉස්හාක් හා යාකූබ් වැනි මතු පරපුරක් පිරිනැමුවෙමු. තවද ඔවුන් දෙදෙනා නබිවරුන් කළෙමු. තවද අපගේ දයාවෙන් ඔවුන් වෙත පිරිනැමුවෙමු. ඔවුන්ට සැබෑ උතුම් ගෞරවයෙන් ආශිර්වාද කළෙමු. واذكر في الكتاب موسى إنه كان مخلصا وكان رسولا نبيا وناديناه من جانب الطور الأيمن وقربناه نجيا ووهبنا له من رحمتنا أخاه هارون نبيا واذكر في الكتاب إسماعيل إنه كان صادق الوعد وكان رسولا نبيا وكان يأمر أهله بالصلاة والزكاة وكان عند ربه مرضيا واذكر في الكتاب إدريس إنه كان صديقا نبيا ورفعناه مكانا عليا نبي ورياناني تود مما الدرم غرانتيه موسى جنات سيحبات کرنو ඔහු අවංක කෙනෙක් විය. තවද රසූල්වරයෙක් සහ නබිවරයෙක් විය. අපි තූර් කන්දේ දකුණු පස සිට ඔහු ඇමතුවෙමු. තවද රහස් කතාවෙන් අපට ලංවීමට ඔහුට ඉඩ දුනිමු. අපගේ අනුග්‍රහයෙන් ඔහුගේ සහෝදර හාරුන් නබිවරයෙකු වශයෙන් ඔහුට දුනිමු. නබිවරයාණනි, මෙම ධර්ම ග්‍රන්ථයේ ඉස්මායිල් ගැනද සිහිපත් කරව. ඔහු පොරොන්දු නිසි ලෙස ඉටු කරන්නෙක් විය. තවද රසූල්වරයෙක් සහ නබිවරයෙක්ද විය. ඔහු සලාත් ඉටු කරන ලෙසත් සකාත් ගෙවන ලෙසත් ඔහුගේ ජනයාට අනකලේය. තවද ඔහු ඔහුගේ පරමාධිපතිගේ සන්නිධානයෙහි ප්‍රිය ජනකයෙක් විය. මෙම ධර්ම ග්‍රන්ථයේ ඉදිරිස් ගැනද නබිවරයාණනි සිහිපත් කරව. සැබවින්ම ඔහු සත්‍යවන්තයෙක්ද නබිවරයෙක්ද විය. තවද අපි ඔහු උසස් තත්වයට නැං ඌවෙමු. أولئك الذين أنعم الله عليهم من النبيين من ذرية آدم وممن حملنا مع نوح ومن ذرية إبراهيم وإسرائيل وممن هدينا واجتبينا إذا تتلى عليهم آيات الرحمن خروا سجدا وبكيا ඔව් සියලු දෙනා ආදම්ගින් පැවත එන්නන්ගෙන්ද නූහ් සමග නැවේහි අප ගෙන ගිය අයගෙන්ද ඉබ්‍රාහීම්ගේ සහ ඊශ්‍රායෙල්ගේ පරපුරෙන්ද අප නිසිමඟ පෙන් වූහා අප තෝරාගත් අල්ලා ඔවුන්ට අනුග්‍රහ කළ නබිවරුන්ගෙන්ද ඌ අය වෙති. ඔව් කතරම් මොලොක් සිත්තැත්තන් වූවාදයත් අර් රහ්මාන් එනම් අපරිමිත දයාන්විතයා වූ අල්ලාගේ ආයාත් එනම් වදන් ඔවුන්ට පාරායනය කරන විට හඬා මුනි නැත වැටි සුජූත් නමස්කාර කළහ. فخلف من بعدهم خلف أضاعوا الصلاة واتبعوا الشهوات فسوف يلقون غيا إلا من تاب وآمن وعمل صالحا فأولئك يدخلون الجنة ولا يظلمون شيئا جنات عدن التي وعد الرحمن عباده بالغيب إنه كان وعده مأتيا لا يسمعون فيها لغوا إلا سلاما ولهم رزقهم فيها بكرة وعشيا تلك الجنة التي نورث من عبادنا من كان تقيا صلاة إتن كلاعود آشاوان أنغمني كلاعود پرپراك ඔවුන්ගෙන් පසු පැමිණියේ ඔවුහු තම පිටු දැකීම් පිළිබඳව ප්‍රතිවිපාකවලට මතු මුහුණ දෙන්නෝය. කෙසේ වුවද පසුතැවිලි වී තවද විශ්වාස කර දැහැමි කටයුතු සිදු කළ අය මිස ඔවුහු ස්වර්ගයට පිවිසෙති. තවද ඔවුනට කිසිලෙසකින් අසාධාරණයක් කර නොලැබේ. අර් රහ්මාන් ඔහුගේ ගැත්තන්ට පොරොන්දු වූ ගුප්ත වූ සදාකාලික ස්වර්ග ඔවුන්ට ලැබේ. සැබවින්ම ඔහුගේ පොරොන්දුව ඉටුවන්නේමය. එහිදී ඔවුන් කිසිම නිෂ්ඵල කතාවක් ශ්‍රවණය නොකරයි. යහපත් සහ අර්ථාන්විත කතා මිස. තවද එහිදී ඔවුන්ට උදේ සහ සවස ඔවුන්ගේ ආහාර ලැබේ. දැහැමි ජීවිතයක් ගත කළ අපගේ ගැත්තෙකුට අප උරුම කරන ස්වර්ගය එයයි. وما نتنزل إلا بأمر ربك له ما بين أيدينا وما خلفنا وما بين ذلك وما كان ربك نسيا رب السماوات والأرض وما بينهما فاعبده واصطبر لعبادته هل تعلم له سميا ويقول الإنسان أإذا ما مت لسوف أخرج حيا أولا يذكر الإنسان أنا خلقناه من قبل ولم يك شيئا فوربك لنحشرنهم والشياطين ثم لنحضرنهم حول جهنم جثيا ثم لننزعن من كل شيعة أيهم أشد على الرحمن عتيا نبي محمد نوبගේ පරමාධිපතිගේ අනිම් මිස අපි අවරෝහණය නොකරන්නෙමු. අප හමුවේ ඇති දෑද අප පසුපසින් ඇති දෑද ඒ අතරෙහි ඇති දෑද ඔහුට අයත්ය. තවද නුඹගේ පරමාධිපති අමතක කරන්නෙක් නොවන්නේය. ඔහු අහස් හිද මහ පොළවේ හිද ඒ දෙක අතර සියලු දෑ හිද පරමාධිපතිය. එනිසා ඔහුට නුඹ අවනත වනු. ඔහුට ගැතිකම් කිරීම සම්බන්ධයෙන් ඉවසිලිවන්ත වනු. ඔහුට සමාන වෙනත් කෙනෙකු ගැන නුඹ දන්නේහිද? මා මල පසු පන පිටින් මා පිහි කරනු ලබන්නේ දැයි මිනිසාසයි. මීට පෙර ඔහු කිසිම දෙයක් නොවී තිබියදී සැබවින් මාපි ඔහු නිර්මාණය කළෙමුයි මිනිසා මෙනෙහි නොකරන්නේද? නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් දිවුරමි. ඔවුන්ද ඔවුන් සමග ෂයිතානුන්ද සැබවින්ම අපි එක් රැස් කරවන්නෙමු. පසුව සැබවින්ම ඔවුන් අපි ජහන්නම් නම් අපාය වටා දනින් පමුණුවන්නෙමු. පසුව එක් එක් කණ්ඩායමකින් ඔවුන්ගේ අර්රහ්මාන් එනම් අපරිමිත දයාන්විත වූ අල්ලාහට අකීකරු වීමෙන් දැඩි වූ අය සැබවින්ම අපි උදුරා ගන්නෙමු. ثم لنحن أعلم بالذين هم أولى بها صليا وإن منكم إلا واردها كان على ربك حتما مقضيا ثم ننجي الذين اتقوا ونذر الظالمين فيها جثيا وَإِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا أَيُّ الْفَرِيقَيْنِ خَيْرٌ مَّقَامًا وَأَحْسَنُ نَدِيًّا وَكَمْ أَهْلَكْنَا قَبْلَهُمْ مِنْ قَرْنٍ هُمْ أَحْسَنُ أَثَاثًا وَرِئْيًا එවිට එහි එනම් ජහන්නම් නම් නිරයෙහි දවනු ලබන්නට ඔවුන් අතුරින් ඊටාම සුදුසන් කවුරුන් දැයි සැබවින්ම අපි මැනවින් දන්නෙමු. තවද නුඹලාගෙන් කිසිවෙක් එහි ඉදිරිපත් නොකරනු මිස නැත. මෙය නුඹගේ පරමාධිපති ක්‍රියාත්මක කරන නියත තීරණයකි. ඉන්පසුව අපි මෙලොවදී දැහැමිව සිටි අය මුදවන්නෙමු. තවද අපරාධ කළවුනට එහි දනින් සිටින්නට හරින්නෙමු. අපගේ ආයාත් පැහැදිලිව ඔවුනට පාරායනය කරනු ලැබූ කලෙහි අප දෙපක්ෂය අතුරින් වඩා හොඳ තත්වයකින් සිටින්නේ කවුරුද? තවද සභා මණ්ඩලයෙන් වඩාත් මනහර කවුරුදැයි විශ්වාස කළ අයට ප්‍රතික්ෂේප කළ අය කියති. සම්පත් වලින්ද පෙරමුණෙන්ද වඩාත් හොඳ ජනතාවන් කොපමණක් ඔවුනට පෙර අපි විනාශ කළෙමුද? قُلْ مَنْ كَانَ فِي الضَّلَالَةِ فَلْيَمْدُدْ لَهُ الرَّحْمَنُ مَدًّا حَتَّى إِذَا رَأَوْا مَا يُوعَدُونَ إِمَّا الْعَذَابَ وَإِمَّا السَّاعَةَ فَسَيَعْلَمُونَ مَنْ هُوَ شَرٌّ مَكَانًا وَأَضْعَفُ جُنْدًا وَيَزِيدُ اللَّهُ الَّذِينَ اهْتَدَوْا هُدًى وَالْبَاقِيَاتُ الصَّالِحَاتُ خَيْرٌ عِندَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ مَرَدًّا කවරෙකු නොමගෙහි සිටින්නේද ඔහුට අර්රහ්මාන් අවකාශය සලසයි. ඔවුනට ප්‍රතිඥත දඩුවම හෝ අස්සාඅත්නම් මලවුන් කෙරෙන් නැගිටවනු ලබන අවස්ථාව දකින විට කවුරුන් තත්වයෙන් වඩා නරකද කවුරුන් සේනා බලයෙන් වඩා දුර්වලදැයි ඔවුහු දැනගන්නෙහි යැයි නබි මුහම්මද් පවසව. කවරෙකු යහමග වීද ඔහුට මඟ පෙන්වීම අල්ලා වර්ධනය කරයි. තවද සදා පවතින යහකම් නුඹගේ පරමාධිපතිගේ සන්නිධානයෙහි පල විපාකයෙන් ඉතා හොඳය. තවද අවසානය සම්බන්ධයෙන්ද ඉතා හොඳය. أَفَرَأَيْتَ الَّذِي كَفَرَ بِآيَاتِنَا وَقَالَ لَأُوتَيَنَّ مَالًا وَوَلَدًا أَطَّلَعَ الْغَيْبَ أَمِ اتَّخَذَ عِندَ الرَّحْمَنِ عَهْدًا كَلَّا سَنَكْتُبُ مَا يَقُولُ وَنَمُدُّ لَهُ مِنَ الْعَذَابِ مَدًّا وَنَرِثُهُ مَا يَقُولُ وَيَأْتِينَا فَرْدًا وَاتَّخَذُوا مِن دُونِ اللَّهِ آلِهَةً لِيَكُونُوا لَهُمْ عِزًّا كَلَّا سَيَكْفُرُونَ بِعِبَادَتِهِمْ وَيَكُونُونَ عَلَيْهِمْ ضِدًّا අපගේ වදන් ප්‍රතික්ෂේප කොට එක දිගටම ධනයක් දරුවනුත් මට දිනු ලබන්නේ යයි කී අයකු නුඹ දුටුවෙහිද? ගුප්ත දෑ ඔහු විනිවිද දුටුවෙහිද? නැතහොත් ඔහු අර්රහ්මාන්ගේ සන්නිධානයෙන් ප්‍රතිඥාවක් ලබා ගත්තෙහිද? නොයසේය. ඔහු කියන දෑ අපි සටහන් කරන්නෙමු. තවද ඔහුට දඩුවම තව තවත් වැඩි කරන්නෙමු. ඔහු කියන සියලු දෑ අපි උරුම කරගන්නෙමු. තවද ඔහු අප වෙතට හිස් අතින් එයි. ඔවුන්ට බලයක් වනු පිණිස ඔව්හු ඔහු එනම් අල්ලාහ හැර වෙනත් දෙවිවරුන් ගත්හ. නොඑසේය. ඔවුන්ගේ නැමදුම් කිරීම ඔව්හු ප්‍රතික්ෂේප කරති. තවද ඔවුන්ගේ විරුද්ධවාදීහු වෙති. أَلَمْ تَرَ أَنَّا أَرْسَلْنَا الشَّيَاطِينَ عَلَى الْكَافِرِينَ تَؤُزُّهُمْ أَزَّا فَلَا تَعْجَلْ عَلَيْهِمْ إِنَّمَا نَعُدُّ لَهُمْ عَدًّا يَوْمَ نَحْشُرُ الْمُتَّقِينَ إِلَى الرَّحْمَنِ وَفْدًا وَنَسُوقُ الْمُجْرِمِينَ إِلَى جَهَنَّمَ وِرْدًا لا يملكون الشفاعة إلا من اتخذ عند الرحمن عهدا وقالوا اتخذ الرحمن ولدا لقد جئتم شيئا إدا تكاد السماوات يتفطرن منه وتنشق الأرض وتخر الجبال هدا أن دعوا للرحمن ولدا وما ينبغي للرحمن أن يتخذ ولدا إن كل من في السماوات والأرض إلا آت الرحمن عبدا සත්‍යයට විරුද්ධවනු පිණිස ඔවුන් වැඩි වැඩියෙන් පොළඹවන ෂයිතානුන් ප්‍රතික්ෂේප කරන්නන් වෙත සැබවින්ම අප එවූ බව නබි මුහම්මද් නුඹ නොදුටුවෙහිද? එහෙයින් ඔවුන්ට දඩුවම් පැමිණිය යුතුයයි ඉක්මන් නොවව්. ඔවුන්ට අපි ගණන් කර ඇත්තේ දින ගණනක් පමණි. පිය බැතිමත් අය අර්රහ්මාන් වෙතට ගෞරවණීය අමුත්තන් ලෙසින් අප රැස් කරවන දින එළඹෙනු ඇත. තවද එදින අපරාධකරුවන් පිපාසිත රංචුවක් මෙන් අපි නිරයට දක්කාගෙන යන්නෙමු. අර්රහ්මාන්ගේ සන්නිධානයෙන් අවසරය ලබාගත් කෙනෙකුට මිස අන් කිසිවෙකුට එදින මැදිහත් වීමේ හැකියාවක් නැත. අර්රහ්මාන් පුතෙකු ගත්තේ යයි ඔවුහු කියති. මෙසේ කීමෙන් නුඹලා ඉතා බරපතල දයක් ගෙනහැර පෑය. එයින් අහස ඉරිතලා මහ පොළව කැබලිවලට පැලී යන්නා වූද කඳු සුණු විසුණු වන්නා වූද දැකි. ඔවුන් අර්රහ්මාන්ට පුතෙකු ආරෝපණය කිරීම නිසා පුතෙකු ගැනීම අර්රහ්මාන්ට අවශ්‍ය නොවේ. අහස්වල සහ මහ පොළොවේහි සිටින සියලු දෙනා අර්රහ්මාන් වෙත ගැත්තෙකු ලෙසින් එන්නෙකු මිස නැත. لقد أحصاهم وعدهم عدا وكلهم آتيه يوم القيامة فردا إن الذين آمنوا وعملوا الصالحات سيجعل لهم الرحمن ودا فإنما يسرناه بلسانك لتبشر به المتقين وتنذر به قوما لدا وكم أهلكنا قبلهم من قرن هل تحس منهم من أحد أو تسمع لهم ركزا أهو أون جن هات بسين مدان نيمين تابد ඔහු ඔවුන් යථා ලෙස ගණන්ගෙන ඇත්තේය. ඔවුන් සියලු දෙනාම කියාමත් නම් මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනේ ඔහු වෙත එකලව එති. විශ්වාස කර යහකම් කළ අයට අර්රහ්මාන් සැබවින්ම ආදරය වඩවන්නේය. ඒ නිසා නබි මුහම්මද් බිය බැතිමත් අයට එමගින් නුඹ සුභාරංචිය දෙනු පිණිසද මුරණ්ඩු ජනයාට එමගින් අනතුරු ඇඟවීම පිණිසද අපි එය එනම් අල් කුර්ආනය නුඹගේ බසින්ම ලිහිල් කර පහල කළෙමු. ඔවුනට පෙර ජනතාවන් කොපමණක් අප විනාශ කළෙමුද? එවැන්නන් වූ ඔවුන්ගෙන් එකකුවත් නුඹ දකින්නේහිද? නැතහොත් ඔවුන්ගෙන් කිසි ශබ්දයක්වත් නුඹ ශ්‍රවණය කරන්නේහිද?